පොලිස් වැඩිතැබීමකින් යාපනයේ සරසවියේ සහෝදර දෙදෙනෙක් ඝාතනයේ ලක්ුණා. එයට විරෝධය පළ කරමින් තමයි අද දවසේදී පේරාදෙණිය, රුහුණ, කැලණිය, රජරට, ජයවර්ධනපුර, සබරගමුව, නැගෙනහිර සහ අග්නිදිග කියන විශ්වවිද්‍යාලවල විරෝධතා පැවැත්වුණා, උද්ඝෝෂණ පැවැත්වුණා මේ විශ්වවිද්‍යාල ඉදිරිපිට. මොකද අපි හිතනවා මේකට තනි තනි පොලිස් නිලධාරියා නෙවෙයි, මෙරටේ ආණ්ඩුව වග කීතුයි. මොකද මෙරටේ ආණ්ඩුව තමයි මේ පොලිසි හමුදා මේ විදිහට පවත්වාගෙන යන අදාළ තත්ත්වයන් නිර්මාණය කරලා තියෙන්නේ. එනිසා එදා යුද්ධය පාවිච්චි කරමින් අතුරුදහන් වීම වුණා, ඝාතනය කිරීම වුණා, පැහැර ගැනීම වුණා. හැමදෙනෙක්ම සාධාරණීකරණය කරා. නමුත් දැන් යුද්ධය නැති පසුබිමක් තුළ පොලිසිය වෙඩියුණ්ඩ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් පත්වෙන්න පටන් ගල තියෙනවා. ඒ සහෝදර දෙරයි ඝාතනයේ යුක්තිය ඉෂ්ට වන තුරු යාපනයේ සහෝදරත්වයේ වගේම විශ්වවිද්‍යාල සහෝදරින් සමග අපි අඛණ්ඩ අරගලයකට නිරත වෙනවා.